පිළිතුරු ක්‍රියාවට නැගීම මේ ඉතා වැදගත් පියවරකි. ඔබේ පිළිතුරු ක්‍රියාමාර්ගවලට හැරවිය යුතුය. ඉන්පසු නැවතත් ඔබේ ප්‍රශ්න විසඳිය ඇද්දයි සොයා බැලිය යුතුය. එසේ නොමැතිනම් ඒටද හේතු සොයා බැලිය හැක. බොහෝ පිළිතුරු එකවර ක්‍රියාවට නැගීම අපහසුය. එසේ වූ විට පිළිතුරු ක්‍රියාවට නැගීම සඳහා ඔබගේ ශක්තිය ගොඩනගා ගත යුතුය. උදාහරණයක් ලෙස රැකියාවක් සොයා ගැනීමේදී ඒට අවශ්‍ය දැනුම හා කුසලතා ගොඩනගා ගැනීම කළ යුතුය. ඔබේ ප්‍රශ්නේ විසඳිය ඇති බව හැඟුණත් ඒ නැවත සලකා බැලීම වැදගත්වේ. මක්නිසාදයත් සමහර විට ඔබේ ප්‍රශ්නේ ඉබේම විසඳී තිබීමට ඉඩ ඇති බැවිනි. එසේනම් ඔබ ඉතා වාසනාවන්තය. ප්‍රශ්නේ හඳුනා ගැනීම ඇසීමට අංක එක ඔබන්න, පිළිතුරු සොයා ගැනීම ඇසීමට අංක දෙක ඔබන්න, මෙය නැවත ඇසීමට අංක තුන ඔබන්න, වැඩිදුර දැනගැනීම සඳහා අංක හතර ඔබන්න, මේ නිවත්වීමට බිංදුව ඔබන්න. ස්තුතියි.